අපිට තියෙන ඔක්කොම එකතු වෙලා එක යෝජනාව සම්මත කරගත්තේ. අපි අනිත් පක්ෂ වලින් ඉල්ලන්නේ අපි යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණක් ඇති කරමු. මේ පෙරමුණ ඡන්දයෙන් පස්සේ අපි දේශපාලන පක්ෂයකට ලියාපදිංචි කරමු. පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායම් හැටියට අපි නියෝජනය කරමු. මේක දිනන්න අපි ඔක්කොම එකතු වෙලා යන්න තියෙන විශාලම පක්ෂය එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් තරඟ කරමු කියලා ඒකට අනුමැතිය අරගෙන සංගේ පක්ෂ නායකයින් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. හෙට අනිද්දා අපි මේ වස්සම් කළා අපේ නාම යෝජනා පත්‍ර බාර දෙමු කියලා. අපිට දැන් තියෙන්නේ මේ සටනෙන් ජය ගන්න.